අද වෘත්තිය පුහුණු අයගේ හිඟයක් තියෙන්නේ මේ ප්‍රදේශ දිහා බලනවනම් අපේ නැ ඉදිකිරීමේ කර්මාන්තය දියුණු වෙන්න පුහුණු ශ්‍රමිකයන් නැහැ. අනිත් පැත්තෙන් IT ව්‍යාපාර වැඩි වෙන්න දොරතුරු තාක්ෂණයේ දැනුම ඒ තියෙන අය අඩුවක් තියෙනවා. අද රජයේ තියෙන මේ වෘත්තිය පුහුණු වැඩසටහන් දියුණු කරන්නත් උද්ගලික අංශයට එකතු කරන්නත් දැන් තියෙන ගොඩනැගිලි වලින් උපරිම ප්‍රයෝජනෙ දවසට පෑ 12ක් පෑ 18ක ප්‍රයෝජනය අරගන්න අතේ මර ගන්නවන අලුත් ගොඩනැගිලි නැතුව තියෙන ස්ථාන වලින් උපරිම ප්‍රයෝජන අරන් වැඩිම කණ්ඩායම් පුහුණු කරන්නයි අපි දැන් බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා එන අවුරුද්දේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයා මේ කතා කරලා අපි පුහුණු කිරීමේ සංඛ්‍යාව වැඩි කරන්නට ඒ අදාළ අමාත්‍යාංශික ක්‍රියාකර්තන යනවා.